නමාමේ බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛේ අවේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයතාපි භික්ඛවේ කුම්භෝ අනාධාරෝ සුප්පතිවත්තියෝ හෝති සාධාරෝ දුප්පතිවත්තියෝ හෝති ඒවමේව කෝ භික්ඛවේ චිත්තං අනාධාරං සුප්පතිවත්තියං හෝති සාධාරං දුප්පවත්තියං හෝති කෝච භික්ඛවේ චිත්තස්ස ආධාරෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝති ගෞරවනීය මහ සංඝ රත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි මොරිනොවැලිහි සම්බුදාරක විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහන 2022 වර්ෂයේහි පළමු පොහොය විදියට දුරුතු පුන් පොහොය නිමිති කරගෙන සීල වැඩසටහන පැවැත්වෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට ඇහුම්කන් දීලා අපේ සිතේ කුසලයේ දිනු කරගන්න අවස්ථාව සිත පිරිසුදු කරගන්න අවස්ථාව පින්තුනි ඔබත් අපත් හැම දෙනෙක්ම මේ ජීවත්වල ඉන්නේ සුගතියක බුද්ධෝත්පාද කාලයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ලෝකේ තියෙන කාලෙක සුගතියක ඉපදෙනට ලැබීම කෙනෙකුගේ ජීවිතයේ ලොකුම භාග්යයක්. අන්නේ භාග්ය ලැබපු අය හැටියට අප මේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා අප අපගේ ජීවිතත් දහමින් පෝෂණය කරගන්න ගමන් අප ළඟම ඉන්න අපේ ඥාතීන්ටත් මේ දහම් වරප්‍රසාදය ලබා දෙනටත් ඒ වගේම අපේ ඥාති මිත්‍රාදීන් දහමට කැමති කෙනෙක් ඉන්නවනම් දසාන් යොමු කරන්නට කැමති කෙනෙක් ඉන්නවනම් ඒ හැම දෙනාටම මේ ධර්ම වරප්‍රසාදය ලබා දෙමින් දහමින් ප්‍රයෝජන ගන්නට උත්සාහ ගන්න ගමන් අපේ පරලෝ ජීවිතයේ සුගතිගාමී වන්නටත් හැම මොහොතක්ම නිවන කරා අපේ ජීවිත පවත්වා ගන්න ආකාරයටත් ජීවිතය කළමනාකරණය කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි සැබවින්ම මේ දහමින් ප්‍රයෝජන ගත්තා වෙන්නේ. වර්තමානයේ සිටින අප මේ දහමින් ප්‍රයෝජන ගන්න වගේම මතු පරපුරට මේ දහම දායාද කරලන්නට අපට කළ හැකි යම් මෙහෙවරක් තියෙනවා නම් ඒ මෙහෙවරත් අපි උපරිම ලෙස ලෝකයේ වෙනුවෙන් අනාගත ලෝකෙ වෙනුවෙන් සිදු කළ යුතුයි. ඉතින් ඒ කරුණු සිහිපත් කරන ගමන් අප මේ බුදුරජාණන් වහන්සේගේ දහම ශ්‍රවණය කරන අවස්ථාවේදී අප අද මාතෘකාවසයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි මග්ග සංයුත්තෙහි එන කුම්භ සූත්‍රය. කුම්භ කියලා කියන්නේ කලය කියන එක. කලයක් උපමා කරගෙන දේශනා කරපු සූත්‍රයයි මේ කුම්භ සූත්‍රය කියලා කියන්නේ. පින්නතුනි, මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ යම්කිසි කලයක් තියෙනවා නම් ඒ කලය යට ආධාරකයක් නැති වුණොතින්, ඒ කලය ස්ථාවරව තියෙන භාජනයක් යට නැති වුණොතින් ඒ කලය ඕන පැත්තකට පෙරදෙන්න පුළුවන්. නමුත් ඒ කලයට ආධාරකයක් තියෙනවා නම් ඒ කලය ලේසියෙන් පෙරලෙන්නේ නැහැ, ස්ථාවරයි ඒක. අන්න ඒ වගේ තමයි අපේ සිතටත් යම්කිසි දෙයක ස්ථාවරත්වයක් තියෙනවා නම් ඒ සිත අරමුණෙන් අරමුණට පෙරලෙල යන්නේ නැහැ. අපේ සිත ස්ථාවර, දහම් මගක, නිවෙන මාවතක අපට තියාගන්නට පුළුවන්. අන්නේ නිවෙන මාවත සිතට තියෙන ස්ථාවර පදනම විදිහට දක්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අර කලය නොවැටි ස්ථාවරව පාත්වා ගන්නට ආධාරකේ හේතු වෙනා වගේ අපේ සිතත් නොපෙරළී තියාගන්නට තියෙන ආධාරකයේ විදියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී අපට පැහැදිලි කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ වාසය කරන්න කියන කාරණය. සූත්‍රයේ කෙටි අදහස මෙය. අපි අදහස වඩාත්ම පැහැදිලි වෙන විදියට මේ දේශනාව තුළදී කරුණ පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැස්ස බලන විට ඊටම පැහැදිලි ඒ ධම දේශනා කළේ අපේ හිත පිරිසුදු කරගන්න. හිතට නැගෙන ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ ප්‍රධාන අකුසල් මුල් වලින් හිත දුරු කරගෙන දස අකුසල් වලින් හිත සපුරාම බැහැර කරලන්නටයි බුදු පියාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්නේ ධර්මය ශ්‍රවණය කරන වාරයක් පාසාම වෙන්නට ඕන අපේ හිතේ මේ ලෝභාදී අකුසල මූල, එවාගිම ප්‍රාණඝාතාදී අකුසල් සිතින් දුරවන ආකාරයට හිත පවත්වා ගන්නට, හිත දිනු කරගන්නට අප දක්ෂ වෙන්නට ඕන. ඇයි පින්නොතින අපි මෙහෙම අකුසල් වලින් හිත දුරු කරගත යුත්තේ? මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයෙකුගේම ප්‍රධානතම බලාපොරොත්තුව තමයි සතුට. සැපත. සුඛකාමානි දුක්ඛපටිකෝලානි. සැපතට කැමති, සතුටට කැමති, දුකට කැමති. මේක තමයි මේ ලෝකෙ ඉපදෙච්ච හැම සත්වයෙකුගේම තියෙන එකයින් පැතුම. ඔබත් දන්නවා ඔබ ජීවිත කාලය පුරාම මේ සතුට ලබන්න තමයි හැමදේම කළේ. කුඩා කාලේ සෙල්ලම් කළා, ඊට පස්සේ අධ්‍යාපනය ලැබුවා, රැකිරක්ෂා කළා, ගිහියන් හැටියට ඔබ ආවාහ විවාහ වුණා, නොඑක් විදිහේ දේපළ එකතු කරගත්තා. මේ හැම දෙයකම බලාපොරොත්තුනේ ඔබේ සතුට දිනු කරගන්න. අන්නේ ආපු ගමන් මාගේදී බලන්න පිනතුනි, කොයිතරම් දුරට සැබවින්ම අපේ සතුට දිනුනාද කියලා. ඒක තම තමන් ගැනම තමන්ට බලා ගන්නට පුළුවන්. අන්නේ සතුට සැබෑ ලෙසම දිනුනා නම් කෙනෙක් හිතන්න පුළුවන් ඔබ හුඟක් අධ්‍යාපනය ලැබපු නිසා ඔබට සතුට තියෙනවා කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් හුඟක් ධනිය තියෙන නිසා, නැත්තම් දරුවෝ හුඟක් ඉන්න නිසා, දරුවෝ හොඳට ඉගෙන ගත්ත නිසා තමන්ට සතුට ලැබෙන්නේ කියලා. ඒ දේවල් වලනොත් අපට යම් ප්‍රමාණයකට සතුට ලැබෙනවා. නමුත් ඒ ලබන සතුට ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. සැබෑ සතුට ලෙස බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කළේ අපේ හිත පිරිසුදු කර ගැනීමෙන් ලබන සතුට. සචිත්ත පරියෝධපනං කියන්නේ මේකයි. ලෝක පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රධාන අනුශාසනෙ බවට පත් වෙනෙත් මෙය. අන්නේ හිත පිරිසුදු වෙච්ච පමණට අපේ සතුට දිනු වෙනවා. ඒ හිත එකතකින් ලෝභ දේශ දෙකින් දුරු කරගන්නට ඕන. එකතකින් දානය පුරුදු කළා, අනිත් අතින් සීලය, මෛත්‍රී භාවනාව, මේ කියන ප්‍රධාන කුසල ධර්ම තුන දිනු කරගෙන අප ලෝභ දේශ දෙක අඩු කරගන්නට ඕන. අනිත් අතින් අවිද්‍යාව කියන අකුසලය නීවරණය දුරු කර ගැනීම සඳහා අප සතිපට්ඨානෙ දිනු කරන්නට ඕන, ප්‍රඥාව වඩන්නට ඕන, සති සම්පජඤ්ඤය දිනු කරගන්නට ඕන. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමස්ත දේශනයේ තියෙන සාරාංශය. මේ ගමන් මගේ යන්නට පිනතුණි ආරම්භයේ පටන්ම අපේ ළඟ ගුණංග හතරක් දිනු කළගත් යුතු ආකාරය භාගතුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. මොනවද ඒ ගුණංග? ඒ තමයි එකතකින් අපි නිතර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ඕන. අපට වඩා ගුණින් නුවණින් සීලයෙන් දියුණු නැත්තම් නිතර ඇසුරු කරන්න ඕන. ඒ ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් විසින් නිවැරදි දහම නිතර ශ්‍රවණය කරන්න ඕන. අහන දහම හොඳින් හිතේ දරාගෙන අපි ඒ නුවණින් මෙනෙහි කරන්න ඕන. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය දිලින් අතරතුරේදී අපි ඒ දහම අපේ ජීවිතය තුළ සක්‍රීයව පිළිපදින්නට ඕන. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව නැත්තම් ආරස්ඨංග මාර්ගය තුළ අපි අඛණ්ඩව ගමන් කරන්නට ඕන. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණු හතර ආරම්භයේ පටන් අපේ ජීවිතය තුළ අඛණ්ඩව පවත්වා ගන්නට දක්ෂනොත් පමණයි සැබෑ ලෙසම අපි මේ දහම් මගෙහි නිවෙන සැනසෙන මාවතෙහි මානසික සතුට දිනු කරන මාර්ගෙහි අපි ඉදිරියට ගමන් කළා වෙන්නේ. මේ සඳහා අවංක උත්සාහයක් අපේ ළඟ තියෙන්නට ඕන. මේ දේ පිනතුනේ ප්‍රධානතම කාරණයක් තමයි ශ්‍රද්ධාව කියන කාරණය. ශ්‍රද්ධාව කියන්නේ සාමාන්‍යයෙන් අප ගත්තොතින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි තියෙන විශ්වාසය, ගෞරවය. ඒ තවත් ගැඹුරින් බලන විට පේන දේ තමයි පින්නතුනේ ශ්‍රද්ධාව කියලා සැබවින්ම ධහම තුළ විස්තර වන්නේ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මේ සද්ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය. වෙනත් විදියකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනකොට අපේ දෛනිකව සිදු කරන අනිත් සියලුම දේවල්ට වඩා මේ ධහම තුළ වාසය කිරීම තුළින් අපට වඩාත්ම ඉහළ ආනිසංස ඉතාම ඉක්මනින් උපරිම ලෙස මේ ජීවිත කාලය තුළදීම අකාලික වශයෙන් ලැබෙනවා කියන විශ්වාසය. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ ලෙසම අපි ක්‍රියාත්මක කළොත් පිළිපැද්දොත් ඒ පිළිපදින ධහම අප දැනට ජීවිතය තුළ කරමින් සිටින සතුට සැනසීම සඳහා අදට අපි යම් කිසි දෙයක් කරමින් ඉන්නවා නම් ඒ කරන සියලුම දේවල්ට වඩා ඉහළින්ම මේ දහම පුරුදු කිරීම තුළින් ආනිසංස ලැබෙනවා. දැනට කරන දේවල්ට වඩා ඉක්මනින්ම මේ දහම පිළිපැදීම තුළින් තමන්ට ආනිසංස ලැබෙනවා කියන විශ්වාසයයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. පින්නුතින අද වර්තමානයේ දෙස බලන විට අපට පේන ප්‍රධානතම කාරණයක් තමයි බොහෝ දෙනෙක් පින්කම් කරනවා, බොහෝ දෙනෙක් ධර්මය අහනවා, බොහෝ දෙනෙක් දහම පිළිපදිනටත් උත්සාහ කරනවා. නමුත් මේ මොන දේ කළත් අපි මේ කරන දේවල්ට වඩා ඉක්මනින්ම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් මේ දහමින් ප්‍රතිඵල ලැබෙනවාද කියන විශ්වාසය බොහෝ දෙනා තුළ අඩුයි. අන්න ඒ නිසා දහම තුළ කැප වෙන කාලපරාසය අඩුවක් තමයි අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන අපේ දෛනික ජීවිතයේහි වැඩිපුර කාලයක් මේ දහමත් සමග එකට ජීවත් වන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අනිත් කටයුතු වලින් බැහැරව කරන එකක් නෙවෙයි. සතිපට්ඨානයේ මෛත්‍රිය කියන මේ කරුණ දෙක අපට හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපට තේරෙනවා ජීවිතයේ දහම ප්‍රගුණ කිරීම කියන එක හරියට හුස්ම ගැනීම වගේ ජීවිතය සමග එකට බද්ධ වෙලා තියෙන කාරණයක් කියන එක ඉතාම පැහැදිලි. අන්න ඒ මට්ටමට අපේ හිත දහමත් සමග එකට සම්බන්ධ වුණොත් තමයි, දහමත් එක්ක එකට සම්බන්ධ වුණොත් තමයි සැබෑ ලෙසම අපට මේ දහම තුළින් නිසි ප්‍රයෝජන වඩාත්ම ඉක්මනින් සලසා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොත් තමයි අපි මේ ලෝකයේ වාසනාවන්තමයි වටපත් වෙන්නේ. ඉතින් පින්නතුනි, ඔබ දන්නව අප මේ ජීවත් වන්නේ ඉතාම දුෂ්කල කාලපරාසයක් තුළ. විවිධ විදියේ රෝගාබාධ, නොයෙක් විදියේ යුද වාතාවරණ, ස්වාභාවික උපද්‍රව, මේ විදියේ විවිධාකාරයේ සම්බාධක, කම්කටොළු බහුල සමයක අපි ජීවත් වෙන්නේ. එකෙසේ වුණත් පින්නතුනි අපට එක සැනසීමක් තියෙනවා. ඒ සියලු ගැටළු වලින් නිදහස් වන්නට, මානසික දුක් පීඩාවලින් නිදහස් වනට මාර්ගයක් දේශනා කරපු ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් තියෙන සමයකයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. එනිසා අපට ලොකු සැනසීමක් තියෙනවා මේ දහම තුලින් අපේ ජීවිතයට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන කාරණය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරනවා අප මුලින් සඳහන් කළ ආකාරයට යම්කිසි කලයක් තියෙනවා. සේයතාපි භික්ඛවේ කුම්භෝ අනාධාරෝ සුප්පවත්තියෝ හෝති. මහණෙනි යම්කිසි කලයක් ආධාරයක් නැත්තං අනාධාර නම් ඒක සුප්පවත්තියෝ හෝති. ඉතාම ඉක්මනින් පෙරලලා යන්නට පුළුවන්, වැටෙන්න පුළුවන්, ඇලවෙන්න පුළුවන්. සාධාරෝ දුප්පවත්තියෝ හෝති. ඒ කලයට යම්කිසි ආධාරකයක් ඒ කලේ යටින් තියෙන අර පොඩි රවුමක් තියෙනවා සමහර හැදලා කලයට, නැත්තම් බේසමක් වගේ කලයේ තියලා තියෙනවා, නැත්තම් වෙනත් ආධාරකයක් උඩ කලයක් තියෙනවා නම් අන්න එහෙම කලයේ තියෙනකොට ඒක දුප්පවත්තියෝ හෝති. ඒක ඉක්මනින් පෙරලෙන්නේ නැහැ. ඒකට ස්ථාවර පදනමක් තියෙනවා. ඒව මේව කෝ භික්ඛවේ. අන්නේ වගේමයි මහණෙනි බුදුහාඳුර දේශනා කරනවා චිත්තං අනාධාරං දුප්පවත්තින් හෝති. සිතට ආධාරකයක් නැත්නම් ඒක ඕන වෙලාවක සුප්පවත්තියන් හෝති, පෙරලෙන්න පුළුවන්. අරමුණෙන් අරමුණට යන්නට පුළුවන්. දහම් මගින් අයින් වෙන්නට පුළුවන්. අකුසලයට නැඹුරු වෙන්න පුළුවන්. අපි අතින් පව් සිද්ධ වෙන්න පුළුවන්. වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඇයි සිතට නියම පිළිසරණක් ආධාරකයක් නොමැති වීම නිසා. නමුත් යම් වෙලාවක සිතට ආධාරයක් තියෙනවා නම් අන්න ඒ ආධාරයක් තියෙන අවස්ථාවේදී සාධාරං දුප්පවත්තියං හෝති. හිතට ආධාරකයක් තියෙනවා නම් ඒ හිත පෙරලලා යන්නේ නැහැ. ඒ හිත ස්ථාවරයි. මොකක්ද ඒ ආධාරකය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෝච භික්ඛවේ, මොකක්ද ඒ හිතට තියෙන චිත්තස්ස ආධාරෝ? හිතට තියෙන ආධාරකය මොකක්ද? අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, මෙන්න මේ ආරස්සනගික මාර්ගය. සේයති යදම් කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ කාරණා ටික තමයි අංග 8කින් යුක්ත මේ මාර්ගය තමයි බුද්ධ ආදී උතුමන් වහන්සේලා දේශනා කරපු සුගතියට සහ නිවනට හේතු වන ඒකායන ප්‍රතිපදා විදිහට දේශනා කරපු මෙන්න මේ මාවතයි සිතට තියෙන ආධාරකයේ විදිහට දේශනා කළා. පින්නතුනේ අපේ ජීවිතයේ ක්‍රියාත්මක වන ප්‍රධානතම කාරණය තමයි අපේ හිත කියන එක. ඒ හිත මුල් වෙලා තමයි සියලුම දේවල් මේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ටහ මනෝමයා කියන්නේ මේකයි. මනස තමයි සියලු ධර්මතාවයන්ට, කායික වාචික ක්‍රියාවලට, මානසික සිතිවිලි වලට ප්‍රධානතම දේ තමයි හිත කියලා කියන්නේ. අන්නේ හිත යම්කිසි වෙලාවක අපි අකුසලයක් එක්ක මිශ්‍රු නොතින් අපි කයින් වචනයෙන් සිතින් කරන දේවල් වැරදි සාගත දේවල් අපට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම හිත යම්කිසි වෙලාවක අපි කුසලයේ සමග මුසු කරගත්තොතින් අප කරන කායික වාචික මානසික ක්‍රියාවලින් අපට සතුට සැනසීම ජීවිතයට ලැබෙනවා. ජීවත් වෙන අපි කවුරුවත් කැමති නෑ දුකටපත් වෙන්නට. අපි හැමදෙනාම කැමති ජීවිතේ සතුට සැනසීම ලබා ගන්නට. අන්නේ සතුට සැනසීම ලබා ගන්න මාවත තුළ බුදුරජාණන් වහන්සේ අපට ඉතාම පැහැදිලිව මාර්ගයක් දේශනා කළා. අන්නේ මාර්ගය තමයි එකාතකින් සබ්බ පාපස්සකරණං කියපු විදියට අපි අකුසලෙන් හැකිතාක දුරට සිත මුදවා ගන්නට ඕන. ඒ වගේම කුසල සූප සම්බදා දාන ආදී කුසල දහම් පුලුවන් තරම් ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න ඕන. සචිත්ත පරියෝධපණං සිත පිරිසිදු වෙන විදියට සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව තුළ නැත්නම් ආරස්සංග මාර්ගය තුළ ජීවිතය අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු මාවත. පින්තුනි මේ සිත මුල් වෙනවා නම් අන්නේ සිත අප නිසිසේ රැක ගන්නට ඕන, ආරක්ෂා කර ගන්නට ඕන. අන්නේ සිත දමනය කරගත්තොත් ආරක්ෂා කරගත්තොතින් චිත්තං දන්තං සුඛාවහං, දමනය කරගත් සිත අපට සැපත ගෙන දෙනවා. අන්නේ සැපත ගෙන දෙන විදිහට ජීවිතය පවත්වා ගන්නට සිත නිසිමඟට යොමු කරගන්නට නම් අපට තථාගත ධමක අසිරිය ලබන්නට එහි ආස්වාදය එහි පිළිසරණ ලබන්නට අවශ්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල මේ ආරස්තංගික මාර්ගයේ තුල නිවෙන සැනසෙන මාවතේ ගමන් කරන්නට අපට මේ සද්ධර්මයේ ජීවිතයට නිස්සේ ලැබෙන්නට ඕන. නැගෙනහිර දිසාවෙන් සූර්යාලෝකය පායනකොට මුළු ලෝකයම ආලෝකවත් වෙනවා වගේ අපේ ජීවිතයට සද්ධර්මයේ නැමැති අරුණෝදය ජීවිතයට ලැබෙනකොට, කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මයේ නැමැති අරුණෝදය ලැබෙනකොට අපට මේ සූර්යාලෝකය නැමැති සම්මාදිට්ඨිය ඔස්සේ අපට ආරස්තංගික මාර්ගය නැමැති ආලෝකය ජීවිතය තුළට ලැබෙනවා. අන්නේ ජීවිතය තුළට ලැබෙන මේ මාර්ග වස්තුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේක කොටස් දෙකකින් බුදුදහම තුළ විස්තර කරනවා. මහාචාර්යාරිස්ක සූත්‍රය වැනි දේශනා වල අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය තමයි මේ මාර්ගය එකතකින් සම්මාදිට්ඨිය ගත්තොතින් ඒක ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපි මේ දෙක සරලව සාකච්ඡා කරලා බලමු. සම්මාදිට්ඨිය තමයි බුදුහාඳුර නිතරම අවධාරණය කරන කාරණය. මන අධ්‍යක්ම ජීවිතය පවත්වාගත යුතු ආකාරය තමයි බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම අපට අවධාරණය කළේ. සම්මාදිට්ඨිය කියන්නේ අපේ ජීවිතය ගැනත් ලෝකය ගැනත් දකින බලන ආකාරය. සැබෑලෙසම ලෝකයට සිදවන්නේ මොකද්ද? සැබෑලෙසම අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එකයි සම්මාදිට්ඨියෙන් අපට ලබා දෙන අවබෝධය. ධර්ම ශ්‍රවණය කරනකොට අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි අපේ සිත මුල් වෙලා යමක් කළොතින් ඒ සිතේ ස්වභාවයට අනුව අපට කර්මය සිද්ධ වෙනවා කියන කාරණය. මනසාචේ පසන්නේන භාසති වා කරෝතිවා. පිරිසිදු මනසකින් යමක් කළොතින් සැප විපාක ලැබෙනවා. මනසාචේ පදුට්ඨේන දූෂිත වූ මනසකින් අපිරිසිදු වූ සිතින් යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ කාරණා දෙක තමයි අපට පළමුවම ලැබෙන අවබෝධය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් තුළින් අපට ලැබෙන පළවෙනි ජීවිත අවබෝධය තමයි කම්මසකතා ඥානය, කර්මය පිළිබඳව ඇතිවන අවබෝධය. මෙන්න මේ අවබෝධය අපට ලැබුණ නම් පින්වත්නි, අපි කවුරුවත් කැමති නෑ දුක් විඳින්න. අපි නිතරම මේ කර්මඵල විශ්වාසී යුක්තව හිත පිරිසිදුව තියාගෙන කායික, වාචික, මානසික ක්‍රියාවන් කරන්න අපි උත්සාහවන්ත වෙනවා. මේක ඉතාම අවශ්‍ය කාරණයක්. පින්නතුනි, මෙන්න මේ සම්මාදිට්ඨිය සමගම අපි කුමන කටයුතු කරන්න ගියත් අපට හිතට ආධාරකයක් තියෙනවා. මොකක්ද ඒ ආධාරකය? ඒ ආධාරකය තමයි මෙන්න මේ කම්මසකතා සම්මාදිට්ඨිය සහිත ආරස්ඨංගික මාර්ගය තුල අපි වාසය කරනවා. අපි නිතරම කර්මය විශ්වාස කරනවා. අපි කයින් දෙයක් කරනකොට, කායික යමක් කරනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායන කම්මං කාතබ්බං. නැවත නැවතත් සිහි කළ තමයි කායිකව සිදු කරන දේ සිදු කරන්නේ. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයක් පිට කරනකොට නැවත නැවතත් හිතනවා තමන් මේ කතා කරන දේ නිවැරදි දෙයක්ද කියලා. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා මනසා කම්මං කාතබ්බං. සිතට සිතුවිල්ලක් හිතනකොට යමක් ගැන හිතනන් ඉන්නේ, ඒ හිතනකොට නැවතත් හිතනවා තමන් මේ හිතන දේ නිවැරදි දෙයක්ද කියලා. මෙන්න මෙතෙන්දි පින්නතුනි, විතක්ක සංඨාන සූත්‍රය සඳහන් කරපු ආකාරයට අපට අකුසල සිතුවිලි දුරු කරගන්නට අවස්ථාව ලැබෙනවා මුලදීම. යමක් සිතනකොට ඒකෙන් තමට අකුසලන සිද්ධවන්නේ, අපි මොකද කරන්නට ඕන? අපි කරන්නට ඕනේ ඒ අකුසල සිතුවිලට විරුද්ධ සිතුවිලක් හිතේ හිතන එක. ඒකට කියනවා අඤ්ඤ විතක්ක කියලා. අපට කෙනෙක් ගැන අමනාපයක් නම් තියෙන්නේ, අපි ඒ අවස්ථාවේදී මෛත්‍රිය සාගත වෙනවා. යමක් ගැන ලෝභ සාගත නම් අපේ හිත තියෙන්නේ, අපේ හිතේ පරිත්‍යාග සිතුවිලක් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට අඤ්ඤ විතක්ක කියන தத்துவයට අපි පත් වෙනවා. ඒ වගේම ආදීනව දස්සාවේ කියලා දෙයක් තියෙනවා. අපේ හිතට රාගයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක් ඇතිවෙච්ච අවස්ථාවේදී අපි තේරුම් ගන්නවා හරියට අපේ ශරීරයට වැටිච්ච අපිරිසුදු දෙයක් වගේ අපේ මේ මනසට අපිරිසුදු සිතුවිල්ලක් ආවේ අනේ මගේ මේ ලස්සන සිත මේකෙන් අපිරිසුදු වෙනව නේද කියලා අපි හැකිතාක් ඉක්මනින් ඒක මුදවා ගන්නට උත්සාහ කරනවා ඒකෙන් හිත අයින් කරගන්නවා අපි ඒක අපි ආදීනව දකිනවා ආදීනව දස්සාවි කියලා කියනවා ඒ වගේම යමක් සිතනකොට නැවත නැවතත් අපට අකුසලයක් නම් සිද්ධවන්නේ අපි ඒක අසති අමනසිකාර කියපු විදියට සිහි නොකර ඉන්නවා අපි ඒක. පින්නතුනේ අපට දෛනික ජීවිතයේ බොහෝ විට වර්ධන ස්ථානයක්. අපේට හිතට දුකක් පසුතැවිල්ලක් සිදුවන දේවල් ආවොතින් අපි ඒක නැවත නැවතත් හිතීම තමයි ඒ අකුසලයේ දිනු වෙනට හේතුව. නමුත් අපි දක්ෂුණුවතින් මේකෙන් මට හිතට පීඩාවක් වෙන්නේ මා මේක සිහි නොකර ඉන්නවා කියන අදිස්ථානයක් ඇති කරගත්තොතින් ඒක හිතන වාරි අඩු කරගත්තොතින් තමන්ට පුළුවන්කම තියෙනවා ඒ අකුසල් සිතුවිල්ල බැහැර කරගන්නට. ඒ වගේම සඳහන් කරනවා අපට යම්කිසි අකුසල සිතුවිල්ලක් ආවොතින් ඒ සිතුවිල්ලේ මුලටම ගිහිල්ලා සිහි කරලා විතක්ක මූල සංඨාන කියපු විදියට ඒකේ ආරම්භය ගැන හිතලම ඒකෙන් දුර වෙන්නට පුළුවන්. ලෝභයක් ඇති වුණා නම් ඒ ලෝභය ඇති වෙන හේතු වෙච්ච කාරණේ රූපය මොකද්ද? වේදනා සංඥා සංඛාර මේ ස්කන්ධ පංචකයකට මුල් වෙච්ච මුල් ස්කන්ධ පංචකය මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ මා මගේම මනසයි මේ සිහි කරන්නේ කියලා අර සිත මුලටම ගිහිල්ලා මුල සිහි කිරීම යෝනිසෝ මනසිකාරය විදිහට මෙනෙහි කිරීමෙනුත් මේක අපට දුරු කරගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනේ අප සම්මා දිට්ඨිය තුල නම් ඉන්නේ අපේ කර්මය ගැන විශ්වාස කළා අපේ හිතට අකුසල සිතුවිල්ලක් ආවොතින් ඒ අකුසල සිතුවිල්ලෙන් තමන්ට අනාගතයේ දුක් කරදර විඳින සිදුවෙනවා කියන අවබෝධය තියෙනවා නම් අපි හැම වෙලාවෙම අකුසලෙන් දුර වෙන උත්සාහ කරනවා මේ කම්මසකතා සම්මා දිට්ඨිය අපේ හිතට ආධාරකයක් වෙනවා යම් කිසි කෙනෙකුට අපි හානියක් කළොතින් ඒ හානිය ලබන පුද්ගලිට විතරක් නෙවෙයි ඒක නැවත තමා කරා එනවා කියන කාරණේ අපි දන්නවනම් අපි කවදාවත් අනිත් කෙනෙකුට අයහපතක් කරන්නේ නැහැ. අපි ඇතැමිට වෙනත් කෙනෙකුට හානියක් කරනකොට අපිට හිතෙන්නේ නැහැ මේක තමන්ටම කරගන්න දෙයක් කියලා. පින්නතුනේ සැබවින්ම වෙනත් කෙනෙකුට හානියක් කරනවා කියන්නේ වෙනත් කෙනෙකුට ඊර්ෂ්‍යාවක් කරනවා කියලා කියන්නේ වෙනත් කෙනෙකුගේ දිනුවට බාධාවක් කරනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් කර්මා රූපව අපට අපේ ළඟම ඥාතීන්ට ඒ කර්මයේ භුක්ති විඳින සිදුවනා කියන කාරණේ. මෙන්න මේක අපි හොඳටම සිතේ තියාගන්නට ඕන. අපි යම්කිසි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනවා නම් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් පිහිට වෙනවා නම් අසරණ කෙනෙකුට උදව් කරනවා නම් මේ හැම වෙලාවකදීම පින්නතුනේ අපට අපේ ජීවිතේට රැකවරණයක් ලබා ගන්න අවස්ථාව. කෙනෙකුට උදව්වක් කරන්න තියෙන අවස්ථාව ජීවිතයේ භාගයක් කොට සලකන්න. ඒක අපට තියෙන ලොකු අවස්ථාවක් පින්දහම් කරගන්න. ඒ නිසා හැම වෙලාවෙම බලන්න පින්නතුනේ ලෝකේ යහපත තියෙන අවස්ථා තමයි අපි බොහෝ විට කැමති. ලෝකීය පහසුවෙන් සාමකාමීව තියෙන වාතාවරණයක් තමයි අපි නිතර බලාපොරොත්තු වෙන්නේ. ඒක ලැබුණොත් හොඳයි. ඒක අපේ කුසලයක්. නමුත් පින්නතුනේ අපි දක්ෂ වෙන්නට ඕන ජීවිතයේ ඇතැම් විට කරදර කම්කටොළු සම්බාධක තියෙන අවස්ථාවලදී අපට අපේ කුසලය අපේ ස්කිල්ස් දිනු කරගෙන තියෙන අවස්ථාවක් මේක. ඒ අවස්ථාව මගහරින්න එපා. මේ දුෂ්කර අවස්ථාවලදී කරන පින්කම් ඉතාම ශක්තිමත් අපට ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න තියෙන අවස්ථාව. යම් කිසි කෙනෙක් ළඩ වෙලා ඉන්නම නම් අපට පිළිහිට වෙන්න තියෙන අවස්ථාව ලොකු භාග්යයක්. යම් කිසි කෙනෙකුට කිසියම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට අපට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක අපට ලොකු භාග්යයක්. ඉගෙන ගන්න දක්ෂ අසරණ දරුවෙකුට උදව්වක් කරන්න තියෙනවා නම් ඒක තමන්ට ලොකු භාග්යයක් වෙන කරගන්න තියෙන අවස්ථාව. මේ අවස්ථාව මගේ හැරගන්න පපිනතුනි. තමන්ට පුළුවන් මට්ටමින් අනිත් කෙනෙකුට පිළිහිටක් වෙන්න. තමා උදෑසන අවදිච්ච මොහොතේ පටන්ම ලෝකෙට යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. මේ ප්‍රාර්ථනාවත් එක්ක ජීවිතේ කටයුතු කරනවා කියන්නේ අනිත් පැත්තෙන් තමන්ගේම ජීවිතයට තමා උපකාරයක් සලසා ගන්නවා කියන කාරණය. එතකොට මෙන්න මේ කම්මසකතා සම්මා දිට්ඨිය සහිතව අපි අපේ ජීවිතයේ කටයුතු සිදු කරනවා නම් අප සම්මා දිට්ඨිය තුල ඉඳගෙන සම්මා සංකප්ප නිතරම යහපත් කල්පනා අපේ හිතේ තියෙන්නේ. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ සංකල්ප තුලයි මේ සිතිවිලි තුල අපි නිතර වාසය කරන්නේ. නෙක්ඛම්ම සංකප්ප නිතර මේ පංචකාම සම්පත්තියෙන් දුර වෙන්න ඕන කියන උත්සාහයක් තමයි ළඟ තියෙනවා. ඇසට දකින රූප, කනට අහන ශබ්ද, මේ දේවල් වලින් රාග ද්වේෂ ආදී ඇති වෙනවා නම් අන්න එවැනි අරමුණු වලින් කම්සැපෙන් ටිකෙන් ටික අයින් වෙන්නට උත්සාහයක් කරනවා. අව්‍යාපාද සංකප්ප අනිත්‍යය කෙරෙහි තියෙන අමනාපය දුරු කරගෙන මෛත්‍රී සිතිවිලි දිනු කරගන්නවා. අවිහිංසා සංකප්ප වෙනත් කෙනෙකුට හිංසාවක් කරන්න ඕන කියන සිතිවිලි හැකිතාක් අඩු කරගෙන අනිත් අයට පහසුවක් වෙන විදිහට ජීවිතයේ කාලය ගත කරනවා. අපේ නිවසේ අපි වාසය කරනකොට නිවසේ අනිත්‍යයට බාධාවක් නොවන විදිහට අපි නිතර අපේ වාසය ඇති කරගන්නවා. ඥාතික වශයෙන් කොයිතරම් සමීප වුණත් පින්නතුනේ අනිත් හැම සත්‍යයක්ම වෙන වෙනම සත්‍යයක්. ඒ ඇයට පුද්ගලිකත්වයක් තියෙනවා, යට ස්වාධීනත්වයක් තියෙනවා, යට ආත්මගරුත්වයක් තියෙනවා, යට නිදහසක් කියලා දෙයක් තියෙනවා. අන්න ඒ දෙයට අපි බාධාවක් නොවන විදිහට එක අතකින් විනයානුකූලව අනිත් අතින් සතුටෙන් ඒ වගේම ධර්මඥාන යුක්තව ඒ නිවස තුල වාසය කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. සම්මා සංකප්ප සම්මා වාචා අපි කතා කරන වචනය බොරුව, කේලම, ඒ වගේම පරුස වචනය, හිස් වචන කියන මෙන්න මේ වැරදි වචන වලින් දුර වෙලා යහපත් වචන කතා කරන්න උත්සාහ කරන්නට ඕන. අපේ භාෂාව පිනතුනේ අපේ අභ්‍යන්තර ජීවිතයේහි කැඩපතක් වෙනවා. එනිසා කොයිතරම් කෙනෙක් දියුණුවද කියලා බලන ප්‍රධානතම සාධකයක් තමයි ඔහු භාෂාව හසුරවන ආකාරය. අන්න ඒ නිසා අපේ භාෂාව ඉහළ මට්ටමක තියාගන්නට ඕන. භාෂාව කියලා කියන්නේ මානවයන් විදියට අපට ලැබෙච්ච ඉහළම හැකියාවක්, කුසලතාවයක්, වරප්‍රසාදයක්. මෙන්න මේ භාෂාව පින්නතුනේ අපේ නිසසේ පාවිච්චි කළොත් අපට ඉහළම කුසල් භාෂාව තුලින් කරගන්න පුළුවන්. හැබැයි ඒ භාෂාව අපි වැරදි විදිහට පාවිච්චි කරොත් ඇතැම් විට අපට අකුසල කරගෙන නිරේගාමි වෙනට සිද්ධ වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දහම තුල මේ භාෂාව පිළිබඳව තියෙන ඉගැන්වීම් බොහොම ඉහළ මට්ටමකින් තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම මේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මෙන්න මේ හතරින් දුරවීම භාෂාවේ මූලික වශයෙන් තියෙන විනයක්, ඉක්මීමක්, ඩිසිප්ලින් එකක් විදිහට දක්වනවා. එනිසා භාෂාව ඉහළ මට්ටමක දිනු කරගන්න නම් නිකම් බෑ. අපේ හිත හොඳ වෙන්නට ඕන, හිතේ සංකල්පනා යහපත් වෙන්නට ඕන. අන්නේ යහපත් සංකල්පනා තුලින් තමයි කෙනෙකුගේ වචනේ නිවැරදි වෙන්නේ. සංකල්පනා යහපත් වෙන්න නම් ඔහුගේ දැක්ම, දෘෂ්ටිය නිවැරදි වෙන්නට ඕන. සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණටයි සම්මා සංකල්පය තුලින් සම්මා වාචාව ගොඩනගන්නේ. ඒ නිසා රස්නේ මාර්ගය තුල තුන්වෙනි අංගය ලෙස සඳහන් වන්නේ සම්මා වාචා, යහපත් වචනය, නිවැරදි වචන භාවිතය. මේකත් අපේ ජීවිතයේ තියෙන ආධාරකයක්, අපේ මනසට තියෙන රැකවරණයක්. පින්නතුනි බලන්න, අපේ මනසට මේ ආධාරකය අපි පාවිච්චි කළොත් මේ ආධාරකයේ පුහුණු කළ තිමුණොත් අපට කොයිතරම් ජීවිතේ රැකවරණයක් ලැබෙනවද? බොහෝ විට පින්නතුනි අපට සමාජගත ජීවිතයේදී පසුතැවිලටපත් වෙන්න වෙන්නේ, හිතේ දුක ඇති වෙන්නේ අපේ අතින් කියපු වචන වලින්. අපේ කටින් නිකුත් වෙච්ච වචන නිසා අපට බොහෝ විට දුක් වෙන සිද්ධ වෙනවා, පසුතැවෙන්න සිද්ධ වෙනවා. නමුත් යම්කිසි කෙනෙක් මේ සම්මා වාචාව පුහුණු කරනවා නම් ඒ කෙනාට භාෂාව තුලින් පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒක ජීවිතේ ලොකු සැනසීමක් වෙනවා. තමන්ටම තමන්ගේ ජීවිතෙන් ලොකු සතුටක් ඇති වෙනවා. යම්කිසි කෙනෙකුගේ හිත නොරිදවා අපි කාලය ගත කළා නම් අන්න ඒක පින්නතුනි අපට අපේ ජීවිතයටම සැනසීම සඳහා හේතුවක් වෙනවා. අන්න ඒ කාරණය තුල මේ වචනය සම්මා වාචාවත් තමන්ගේ සිතට ආධාරකයක් වෙනවා. සිත පෙරලෙලා යන්නේ නැති විදියට සිත ස්ථාවරව තියාගන්නට සිතට ආධාරකයක් උනා වෙනවා සම්මා වාචා කියන කාරණය. සම්මා කම්මන්ත, කායිකව කරන නිවැරදි කර්මාන්ත මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන මේ කාරණා තුන. පින්නතුනේ පංචශීලිය තුල සඳහන් වෙන මේ කාරණා කායික නිවැරදිතාවය, ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය කියන මෙන්න මේ තුنين වැළකීලා ඉන්න පුළුවන් නම් මෙන්න මේකත් පින්නතුනේ සිතට ආධාරකයක් වෙනවා. සිත නොපෙරී යන්නට තමන්ට හේතුවක් වෙනවා. එකාතකින් සිත තැම්පත් වෙනකොට සිත පිරිසිදු වෙනකොට මේ දේ කරන්නේ මේ දේ නොකරනකොට අනිත් අතින් සිතට රැකවරණයක් ස්ථාවරත්වයක් වෙනවා මේ දෙකම අන්‍යෝන්‍ය වශයෙන් බලපානවා පින්නතුනි බුදුදහම තුළ මේ පංචශීලය නිතරම අවධාරණය කරලා තියෙනවා සමාජගත ජීවිතයේදී යම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඔහු ගැන විශේෂයෙන්ම නිවසේ ඇගේ ලොකු ගෞරවයක් විශ්වාසයක් ආදරයක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකංකේය සූත්‍රයේ වැනි දේශනාවලදී තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ගේ විශ්වාසයේ ගෞරවය දිනා ගන්න කැමති නම් පුලුවන් තරම් දුරට සිල්වන්ත වෙන්න කියලා කායික වාචික සංවරය ඇති කරගන්න කියලා අපි බොහෝ විට අපි ළඟම ඇසුරු කරන අයගෙන් ගෞරවය ආදරය බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු වෙන ඇතැම්මිට අපි එයට උදව් කරලා තමයි උපකාරයක් බලාපොරොත්තු වන්නේ ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නමුත් පින්නතුනේ ඊටත් වඩා වැදගත් වෙන්නේ සිල්වන්ත ජීවිතය. අපේ ළඟම ඥාතීන් අපට සැබවින්ම සලකන්නේ විශේෂයෙන් තමන් වියපත් වුණු අවස්ථාවේදී ඔබට ඔබේ ළඟම ඥාතීන් දරුවන් උපකාර කරන්නේ ආදරයෙන් සලකන්නේ ඔබ සිල්වත් වුණු ප්‍රමාණයට. වෙනත් විදිහකින් කියනවා නම් සම්මා වාචා සම්මා කම්මන්ත කියන මෙන්න මේ කාරණා තුන ඔබ පිළිපැද්ද පමණටයි ඔබේ ළඟම ඥාතීන් ඔබ වියපත් වෙච්ච අවස්ථාවේදී සලකන්නේ. අන්නේ බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම අපට මේ අංග පිළිපදින්න සිද වෙනවා. සම්මා ආජීව ජීවත් වෙන කාලයේදී යහපත් විදියට කාලය ගත කිරීම. නැත්තම් ධනය උපයීම සඳහා කරන දේවල් ධාර්මික දේවල් විදියට සිද කිරීම. සත්ත්ව වෙළඳාම, ආයුධ වෙළඳාම, මස් මාංශ වෙළඳාම, අවියවද වෙළඳාම මේ වගේ දුසිරිත වලින් මද්‍රව්‍ය වෙළඳාම, ආයුධ වෙළඳාම, පසවිස වෙළඳාම ආදී මේ දුසිරිත රැකී ආරක්ෂා වලින් වෙන් වෙලා සත්ත වනිජ්ජා, සත්ත්ව වෙළඳාම, සත්ත්ව වනිජ්ජා, ආයුධ වෙළඳාම, මජ්ජ වනිජ්ජා, මද්‍රව්‍ය වෙළඳාම, මාංශ වනිජ්ජා, මස් මාංශ වෙළඳාම, විෂ වනිජ්ජා, විෂ ජාති පසවිස වෙළඳාම මෙන්න මේ දේවල් වලින් වැළකීම තමයි සම්මා ආජීවයේ ලෙස බුදුදහමේ දේශනා කරන්නේ. පින්නතුනි අද ලෝකේ බොහෝ තැන්වල ප්‍රශ්නයක් හටගෙන තියෙනවා නම් බලන්න ඒකට හේතුව මොකද්ද? අවියවද වෙළඳාම, වසවිස වෙළඳාම, මස් මාංශ වෙළඳාම, සත්ව ඝාතනය. මේ දේවල් තමයි බොහෝ විට ලෝක සාමය නැතිවන්නට මානසික අසහනය වැඩි වෙනට හේතු වෙච්ච ප්‍රධානතම කාරණා බවට පත් වෙලා තියෙන්නේ. මද්ද්‍රව්‍ය, ආයුධ, වසවිස, මස් මාංශ ආදී වෙළඳන් කිරීම. බුදුරජාණන් වහන්සේ කොයිතරම් දුරට දුර දැක්කලා උන්වහන්සේගේ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන මේ යථාර්ථවාදී දහමක් ලෝකෙට අනාවරණය කළාද? පින්නතුනි අන්නේ දහම තුළින් තමන්ට ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි මෙන්න මේ වැරදි ජීවනෝපාය මාර්ගයන් තේරුම් අරගෙන හැකිතාක් දුරට එවගෙන් වෙන් වෙන්න පුළුවන් නම් අන්නේ තැනත්තාට සිතට රැකවරණයක් තියෙනවා මානසික සැනසීමක් තියෙන මේ කෙනාට සම්මා වායාමයේ යහපත් උත්සාහය තමා නිතරම උත්සාහ කරන දේ නිවැරදි උත්සාහයක් වෙන්නට ඕන මොකක්ද ඒ උත්සාහය ඒ උත්සාහය තමයි දැනට සිදු නොකරන අකුසල් තියෙනවා නම් අනුප්පන්නානං අකුසලානං පාපකානං ධම්මානං අනුප්පාදාය නූපං අකුසල් නොයිපදීමටත් උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය උපන්නා වූ අකුසල ධම් තියෙනවා නම් ඒව පහනාය දුරුකරන විදියට අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය නූපං අකුසල් ඉපදවීමටත් උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණී කියපු විදියට දැනට තමා කරන කුසල දහම් තියනවා නම් ඒ වාඛණ්ඩව වැඩ වඩාත්ම සිදු කිරීමක් කියන මෙන්න මේ ස්ථාන හතරෙහි අපේ උත්සාහය තියෙනට ඕන. නූපං අකුසල් නොඉපදීමට, උපං අකුසල් දුරු කිරීමට, නූපං කුසල් ඉපදවීමට, උපං කුසල් දිනු කිරීමට. මේක තමයි සම්මා වායාමය යහපත් උත්සාහය කියලා කියන්නේ. මේකත් පින්නතුනි සිතට පිළිසරණක් වෙනවා, සිතට ආධාරකයක් වෙනවා. සිත පෙරළි නොයනසේ සිත ස්ථාවර කරගන්නට සිතට රැකවරණයක් බවට පත් වෙනවා. සම්මා වායාම සම්මා සති. පින්නතුනි සිතට පිළිසරණ දෙන කාරණා තුරින් ඉහළම කාරණයක් සිය සඳහන් කරන්නේ මොකද්ද? සතිමත් බව. නිතර තමන්ගේ සිත සහ කය ගැන අවධානය සිටීම. මේක තමයි සිතට තියෙන ඉහළම ආධාරකයක් විදිහට සැලකන්නේ. අපි ඇත්තටම අපට ආදරේ නම් අපි සිතට ආදරය කරන්න ඕන. අපි සිතට ආදරය කරනවා නම් නිකන් ඉඳලා බෑ. අපි ඒ සිතට සතිමත් බව, සිත පිරෙල ඉතිරෙල යන, සිත කුසලයෙන් පිරෙල ඉතිරෙල යන මාවත තුල ඉන්නට ඕන. මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නට ඕන. සිත පුරව ගන්නට ඕන මොහොතින්ද? ඒ තමයි සතිමත් බවින් සිහියෙන්. සිහියෙන් හිත තියෙන තරමට හිතට පිළිසරණක් තියෙනවා. සිහිය යම් කිසි වෙලාවක නැති වුණා නම් අපට සිතට පිළිසරණක් නැහැ. අපි බාහිර බලවේග තුලින් පාලනය කරනවා. බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා, මේ සිතට සැබෑ ලෙස පිළිසරණක් ලබා දෙන නම් අපි ජීවිතයේ කළ යුතු ප්‍රධානතම කාරණය සිය සලකන්නේ අත්තදීපා භික්ඛවේ විහෙරතත් සරණා කියන අනුශාසනාවෙන් සඳහන් කරන්නේ මොකද්ද? සතිමත් බව පුහුණු කිරීම. අපේ සිත, කය, නැත්තම් කාය, වේදනා, චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙහි නිතර අවධානය සිහිය පිහිටුවා ගැනීම. කයින් දෙයක් කරනකොට කය කයන පස්සේ විහෙරති කියපු විදියට මේ ශරීරයේ සිදුවන ආස්වාස ප්‍රස්වාස ඇතුළු සියලුම ක්‍රියාවන් ගැන ඉතාම අවධානය සිහියෙන් වාසය කිරීම. චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, සිතේ සිතානුව බලමින් වාසය කිරීම. වේදනාසු වේදනාන පස්සේ විහෙරති, වේදනාවන්හි වේදනානුව බලමින් වාසය කිරීම. ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති, ධර්මෙහි නැත්තම් සිතිවිලිවල සිතිවිලි අනුව බලමින් වාසය කිරීම. මෙන්න මේ සතිමත් බව සම්මා සතිය සිතට පිළිසරණක් සේ බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ නිසා සිතට අපි ඇත්තටම ආදරේ නම් ඒ සිතට සතිමත් බව සති නිමිත්තෙහි වාසය කිරීමේ කාලය ටිකෙන් ටික අපි දිනු කරගන්නට ඕන. යම් කිසි වෙලාවක අපි සතිමත්ව වාසය කරනවා නම් ඒ වාසය කරන අවස්ථාව කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි වාසය කිරීමක් සේ සඳහන් කරනවා. යම් කිසි වෙලාවක අපි සතිමත් බවින් බැහැර වුණා නම් ඒ සතිමත් බවින් බැහැර වෙච්ච අවස්ථාව අපි පිළිසරණක් නැති අවස්ථාව, නැත්නම් අපි මරුවා විසින් පාලනය කරන අවස්ථාව. ඒ නිසා මාර්යාගේ පාලනයෙන් මිදිලා බුදුරජාණන් වහන්සේගේ සෙවණට එන තියෙන අවස්ථාව විදිහට සැලකන්නේ සතිමත් භවයේ වාසය කිරීම. මේ සතිමත් භව කාලයක් පුහුණු කිරීමේ ප්‍රතිඵල ලෙස අපට සමාධිය දිනු කරගන්න පුළුවන්, සම්මා සමාධිය ඇති කරගන්නට පුළුවන්. සම්මා සමාධිය කියලා කියන්නේ සිතේ සතිමත් භව දිනු කිරීමෙන් ඒකාග්‍රතාවය, එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත පවත්වා ගන්නට තියෙන හැකියාව. පින්නතුනේ ලෞකික සම්මාදිට්ඨියෙන් අපි අපේ ජීවිතය ආරස්මනික මාර්ග යනුව පවත්වා ගැනීමේ ප්‍රතිඵල ලෙස අපට උපරිම ලෙස සම්මා සතියෙන් සම්මා සමාධිය දිනු කරගන්න පුළුවන්. මෙන්න මේක බුදුදහම තුළ විශේෂයෙන් අවධාරණය කළා තියෙනවා. මේ කරුණ ගැන ඉතාම අවධානයෙන් අපි ඉන්නට ඕන. සාමාන්‍ය ජීවිතයේ අපි දානයක් දීලා මම හොඳ දානයක් දුන්නා කියලා දාණයෙන් විතරක් සෑහීමටපත් වෙලා ඉන්නවා. නමුත් පින්නතුනි ඒ දානය අනුව ගිය සිහිය අපි දිනු කරන්න ඕන. මම මේ වගේ දන් දෙන කෙනෙක්, අම්මට තාත්තට සලකන කෙනෙක්, ලේ දන් දෙන කෙනෙක්, අනිත් වෙනුවෙන් කාලය කැප කරන කෙනෙක්, දරුවන් වෙනුවෙන් මම උපකාර කරන කෙනෙක්, මගේ ඥාතීන් වෙනුවෙන් මම උදව් උපකාර කරනවා, මගේ කාලය ධනය ශ්‍රමය කැප කරනවා කියලා මෙන්න මේ සිත සතිමත් බව අපි දිනු කරන්නට ඕන. මේක තමා සිද කරන පරිත්‍යාගය, නැත්තම් ත්‍යාගය අනුව සිතේදීම ඡාගානුසතිය කියලා කියනවා. මේ ඡාගානුසතිය සිත එකඟ කර ගැනීමේ භාවනාවක් විදියට ඡාගානුසතිය භාවනාව විදියට දක්වනවා. ඒ වගේම පින්නතුනි අපට අපි රකින සීලය, ඔබ නිතර ආරක්ෂා කරන පංච සීලය ගැන නිතර නිතරම හිතන්න. මම ප්‍රාණඝාතයෙන් වැළකෙන කෙනෙක්. සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය කියන මේ දේවල්වලින් මම වැළකෙච්ච කෙනෙක්. මං කායික වාචික සංවර කෙනෙක් කියලා නිතර නිතරම තමාගේ සිල්වන්ත බව ගැන හිතන්න. ඒ අනුව සිහිය යොදවන්න, සතිමත් බව භාවිත කරන්න. ඒ ප්‍රතිඵල ලෙස තමන්ට සීලානුසති භාවනා වඩන්න පුළුවන්. ඒ ප්‍රතිඵල ලෙස තමන්ට සිත එකඟ කරගන්න පුළුවන් මේ සීලය තුළම. ඒ නිසා අපි රකින සීලය ඒක සමාධි සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. සමාධි වෙච්ච යොමු වෙච්ච සීලයක් වෙන්නට ඕන. පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන අපේ සීලය සීලෙන් නොනවති සීලානුසති භාවනාවක් බවට පත් කරගන්න. ඒ වගේම ඔබ බුදුරජාණන් වහන්සේගෙන් බුදු පූජාවක් පාත්වනවා නම් ඒක හුදෙක් බුද්ධ පූජාවක් දානයක් විතරක් නෙවෙයි. ඒ තුළ හොඳට බුදු ගුණ තුළ හිත පිහිටුවා ගන්නට මා මේ පූජා කරන දාණය සම්බුද්ධ පූජාවක් පූජා කරන්නේ අරහං බුදු ගුණේ යුක්ත සම්මා සම්බුද්ධ අරහං ආදී විද්‍යාචරණ සම්පන්න ආදී මේ උතුම් ගුණවලින් යුක්ත මෙලොව පහළ වෙච්ච උතුම්ම පුද්ගලයා මනුෂ්‍ය රත්නය වෙනුවෙන් මා මේ බුද්ධ පූජාව පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගෙන බුදු ගුණ සිහි කර කර අපි එක කරන්නට ඕන. එහෙම නොත් ඒක දානයක් විතරක් නෙවෙයි. ඒක බුද්ධහනුස්සති භාවනාවක් බවට අපට පත් කරගන්න පුළුවන්. පින්නතුනි අපි කරන දානය, අපි දෙන දානය, අපි රකින සීලය දානෙන් සීලෙන් නොනවතියේ භාවනාවක් බවට පත් කරගන්න ආකාරයයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ඔබ ශ්‍රවණය කරන ධර්මය ධර්මයේ තියෙන ස්වාකාත සම්දිටිකාකාලික ආදී ගුණ නිතර නිතර සිහි කරන්න. ඒක ධර්ම ශ්‍රවණයේ කුසල විතරක් නෙවෙයි, ඒක ධර්මානුසුති භාවනාවක් වෙනවා. ඔබ ස්වාමින් වහන්සේ වෙනුවෙන් දානේ පූජා කරනකොට දානේ සකස් කරනකොට මම මේ පන්සලේ ස්වාමින් වහන්සේලාට දානේ පූජා කරනවා කියන කාරණේ විතරක් නෙවෙයි, මේ දානේ පූජා කරන්නේ සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ පරපුරේ එනික්ලේසි උතුමන් වෙනුවෙන් උන්වහන්සේලා සුපටිපන්න ගුණේ යුක්තයි, උජුපටිපන්න ගුණේ යුක්තයි, ඥායපටිපන්න සාමිච්චිපටිපන්න ආදී ගුණේ යුක්ත ලෝකයාගේ අනුත්තර පින්කතක් වෙච්ච මේ උත්තමයන් වහන්සේල වෙනුවෙන් මා මේ දානේ පූජා කරන්නේ කියන සංඝගුණ සීකර කර ඒ සංඝගුණ තුල සිත සතිමත් බව ඇති කරගනිමින් සංඝානුසිත භාවනාවක්සේ භාවනාව එපින් කම සිද කරන්නට ඔබ දක්ෂ වෙනට ඕන. පින්නතුනි මෙලෙස තමන්ගේ සතිය නොඑක ආකාරයේ කුසල දහම්වල අපිට සිත සතිමත් බව ඇති කරගන්න පුළුවන්. ඒ සතිමත් බව අපට සමාධිමත් බව කරා සම්මා සමාධිය කරා යන්නට හේතුවක් වෙනවා. අන්නේ අතරනොත් පින්නතුනි ලෞකික කුසලයේහි ඉහළම අවස්ථාවක් සිය දක්වන්නේ මොකද්ද? මෛත්‍රී භාවනා වැඩීම. සබ්බේ සත්තා බාන්දු සුඛිතාත්තා කියලා සීල සත්තෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව නිතර වඩමින් මේ හැමදේම කරන්න. සාමාන්‍ය සිද කරන ලෞකික කුසල අතර මෙත්තා චේතෝමිත සූත්‍රයනි දේශනාවල ඉතාම පැහැදිලිව දේශනා කරනවා අපේ හිතේ කුසලයේ දිනු කරගන්නට ලෞකික වශයෙන් තියෙන ඉහළම ක්‍රමවේදයක් සේ සඳහන් කරන්නේ මෛත්‍රී භාවනා වැඩීම. අන්නේ මෛත්‍රී භාවනා තුල ඉනකොට අපේ සිතේ දිගටම පහළ වෙන්නේ පිරිසිදු චේතනා සෝබන චෛතසික. අපි දානයක් දොන්නත් අලෝභ සිතුවිල්ලක ඉන්නවනම් ඒ පරිත්‍යාග සිතුවිල්ලක ඉන්නකොටත් සෝබන චෛතසික පහළ වෙන්නේ. සෝබන සිත 19ක් දක්වනවා හැම කුසල සිතුවිල්ලක් සමගම එකට යදෙන. ඒ තමයි ශ්‍රද්ධාව, සතිය, කිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, උපේක්ෂාව ආදී. ඒ වගේම කායපස්සද්දී, චිත්තපස්සද්දී, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජකතා, චිත්තුජ්ජකතා ආදී වශයෙන් මේ චිත්තචෛතසික වල තියෙන කර්මානතාවය ඇතුළු මේ සියලුම සෝබන චෛතසික අපේ සිතේ එකට ක්‍රියාත්මක වෙනවා. අපි මේ සිතට නිසසේ පිළිසරණක් ලබා දුන්නා නම් සිතට ආධාරකයක් ලබා දුන්නා නම් ඒ නිසා යම් කිසි වෙලාවක අපි පරිත්‍යාග සිතුවිල්ලක නම් ඉන්නේ. යම් කිසි වෙලාවක අපි අලෝභ සාගත සිතුවිල්ලක නම් ඉන්නේ. යම් කිසි වෙලාවක අපි ශ්‍රද්ධා සිතුවිල්ලක නම් ඉන්නේ. අන්නේ හැම අවස්ථාවකදීම මේ කුසල චේතනා අපේ ජීවිතය තුළ තියෙනවා. ඒ අතරත් විශේෂයෙන්ම සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව කියන මෙන්න මේ ආරස්ඨංග මාර්ගයේ අංග තුලත් අපි ඉනවනම් ඒත් මේ සෝබන චෛතසික ක්‍රියාත්මක වෙනවා. ඒවාගේ මප්පමඤ්ඤා විදියට අපරිමාණ සත්‍යයන් කෙරෙහි පතුරවන මෛත්‍රිය මුදිතා බව සහ මෛත්‍රිය මුදිතා කියන මේ කාරණා දෙක තුල ඉන්නවා නම් අපි තවදුරටත් මේ සෝබන චෛතසික දිනනවා. ඒ අතර විශේෂයෙන් ප්‍රඥා චෛතසිකය තුල ඉන්නවා නම් නිතර අපට අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න පුළුවන් නම් අන්නේ අනිත්‍ය සංඥාව තුල මේ සියලුම කාරණා එකට දිනු වෙන අවස්ථාවක් සේ සලකනවා. ඒ නිසා අනුපූර ප්‍රතිපදාවක් වෙච්ච මේ සද්ධර්මය තුල අපට අපේ සිතට ඉහළම සේ පිළිසරණක් ලබා දෙන්න පුළුවන් මාවතයි බුදු පියාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ. අපි මේ මුලින් සඳහන් කළේ කම්මසගතා සම්මාදිටිය තුල ඉඳගෙන අපේ ක්‍රියාවන් සිදු කරනකොට ඒ සම්මාදිටියේ ප්‍රතිඵල ලෙස සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තා ජීවායාම ආදී මේ කාරණා සම්පූර්ණ වෙලා ඒ කම්මසගතා සම්මාදිටි ඉහළම අවස්ථාවක් සේ සලකන්නේ සම්මා සමාධිය තුල යම්කිසි කුසල අරමුණක අඛණ්ඩව හිත තැම්පත් කරලන්නට තියෙන හැකියාව. පින්නතුනි, අපි සඳහන් කරපු ආකාරයට ඔබ දීපු දානයක් ගැන නිතර සිහිපත් කරමින් හිත එකඟ කරගන්න පුළුවන් නම්, ඒ වගේම ස්වාමින් වහන්සේ විසින් කරපු දානයක් ඔස්සේ සංඝානුස්සතිය මෙහි කරන්න පුළුවන් නම්, බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් නම්, සීලානුස්සතිය වඩන්න පුළුවන් නම්, ඒ වගේම විශේෂයෙන් මෛත්‍රී වහන වඩන්න පුළුවන් නම්, ඒ තුළ හිත සමාධිමත් කරගන්න අපි දක්ෂුණුවතින් අන්න ඒ අවස්ථාව අපේ හිතට පිළිසරණක් තියෙන අවස්ථාවක්. ඇයි ඒ? මෙලෙස අපේ හිත සමාධිමත් කරගන්නේ නිකන් නෙවෙයි, අර සම්මාදිට්ඨිය ආදී ආරසංග මාර්ගයේ අංග පිළිපැදීමේ ප්‍රතිඵලයක් ලෙසයි අපි මේ කටයුතු සිදු කරන්නේ. ඒ අවස්ථාව හිතට ආධාරකයක් තියෙන අවස්ථාව. ඒ අවස්ථාව චිත්තස්ස හිතට සාධාරං හෝති, ආධාරකයක් තියෙනවා. ඒ අවස්ථාව හිත නොපෙරෙන නොපෙරළී යන අවස්ථාවක් විදිහට සලකනවා. හිතට රැකවරණයක් තියෙන අවස්ථාව. මේ ඉහළම අවස්ථාවක් තමයි තමන්ගේ මේ ජීවිතය විතරක් නෙවෙයි මරණාසන්න මොහොතේවත් සමාන සිතත වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ? ශ්‍රද්ධා, සීල, සෘත, ත්‍යාග ආදී මේ ගුණධම් තමන්ගේ ජීවිතයේ උපරිම ලෙස පුහුණු කරලා තියෙන නිසා තමන්ට කොයි මොහොත ජීවිතය අතහැරලා ගියත් තමන්ට රැකවරණයක් තියෙනවා. තමා කිසි දවසක මේ මනුෂ්‍ය ජීවිතයෙන් පහළ තැනකට තමා උපදින්නේ නැහැ කියන විශ්වාසයක් තමන් ළඟ තියෙනවා. මේක තමයි පින්නතුනි මේ සද්ධර්මයෙන් සිතට ලැබෙන ඉහළම ආධාරකයේ විදිහට සලකන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන්නේ මේකයි. ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට ධහමෙන් තමාව ආරක්ෂා කරනවා කියන්නේ මේකයි. ඒ හුදෙක් ලෙඩ දුක් වලින් ආරක්ෂා කිරීම පමණක් නෙවෙයි. මේ ශරීරයේ ලෙඩවීම, මහලුවීම, දිරාපත්යෙන් මරණය කියන දේ ස්වාභාවිකයි මේ ශරීරයට. ධහමෙන් තමන්ට ආරක්ෂාව රැකවරණය ලැබෙනවා කියන්නේ ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියලා කියන්නේ පින්නතුනි අපට සිතට ලැබෙන පිළිසරණ, සිතට ලැබෙන ආරක්ෂාව. ඒ ආරක්ෂාව මේ ජීවිතයේදීත් අපට හිතට අකුසල් නොවන විදිහටත්, මරණයෙන් පස්සේ අපේ විඥානය අපාගත මට්ටමක පිළිසිඳ නොගන්නාසේත් ආරක්ෂා කර දීමයි ධහමෙන් තමාව ආරක්ෂා කරනවා කියලා කියන්නේ. පින්නතුනි මේක අපි වහා වහා මැති කරගන්නට ඕන. සැබෑලසම සමාධිය තුල අපේ ආරස්නංගික මාර්ගයේ වාසය කරනවා නම් අපේ ජීවිතය ගැන බියක් නැහැ. බොහෝ විට ලෙඩ දුකක් වෙච්ච වෙලාවෙදී බොහෝ විට අපි වික්ෂිප්ත බවටපත් වෙන්නේ අපේ පරලෝක සුගතිය ගැන අපට තියෙන විශ්වාසනීයත්වයක් නැතිකම. නමුත් පින්නතුනි අපි සැබෑලසම ධහම තුල විශේෂයෙන් ආරස්නංගික මාර්ගය තුල අඛණ්ඩව අපේ ජීවිතය පවත්වා ගන්නට අපි දක්ෂනෝතින් අපට පරලෝක සුගතිය ගැන කිසිම සැකයක් නැහැ. අපිට ඊටාම සතුටෙන් මේ ජීවිතය නිවාඩපත් කරන්න පුළුවන්. ඊටාම සැනසීමෙන් තමන්ට තමන් සන්තකදී වෙලා අත්හැරලා යන්නට පුළුවන්. ඇයි? තමන්ට මීට වඩා ඉහළ ධර්මයේ රකින්නට පුළුවන් තැනක සුගතියක තමා සිත පිහිටුවාගත්තු කෙනෙක් විදියට තමන්ට ජීවිතයේහි සැනසීම ඇති කරගන්න පුළුවන්. කම්මසගතා සම්මාදිට්ඨියෙන් අපේ ජීවිතේ ලැබෙන ඉහළම ආනිසංසයමයි පින්නතුනි. එකතකින් ජීවත් වෙන කාලය සැනසීමෙන් ජීවත් වන්නට, හිත සමාධිමත් කරගන්නටත්, මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නටත් අපට හිතට ආරක්ෂාවක්, හිතට ආධාරකයක් සපයලා තියෙනවා. එපමණක් නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ සැබෑලෙසම හිතට පිළිසරණ කියලා කියන්නේ එක අතකින් සිත සතිමත් බවත් අනිත් අතින් ප්‍රඥාවත් එකතු කිරීම. නැත්තම් සති සම්පජඤ්ඤය කියන දෙක ජීවිතයට එකතු කර ගැනීම. මේක තමයි නියම වූ ආධාරකය රැකවරණයසේ බුදුරජාණන් වහන්සේ ඥාණයෙන් අවබෝධ කරගත්තේ. පන්නේ සඳහා අපි සම්මාදිටියේ සැබෑ අරුත තේරුම් ගන්නට ඕන. ජීවිතයට ඇත්තටම සිද්ධවන්නේ මොකද කියන කාරණය. ජීවිතය කියන්නේ මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් රෝපාදී අරමුණු වල අවබෝධය ලබා ගැනීම. ඇතර රූපයක් පේන අවස්ථාව, කනට ශබ්දයක් ඇසීම, දිවට රසයක්, නාසයට ගඳ සුවඳක්, ශරීරයට පහසක් කියන මෙන්න මේ අරමුණු තමන්ගේ ඉන්ද්‍රිය වලට පතිත වීම තමයි ජීවිතය කියලා කියන්නේ. පින්නුතුනේ මේ වෙන හැම අවස්ථාවකදීම අපි වර්තමානයේ තුල රූපය පිළිබඳව අපි ගැටුම් ඇති කරගන්නවා, ඒ පහස ලැබෙනවා. නමුත් මේ රූපය ගැන අපි අවබෝධය ලබනකොට, අපි රූපය තේරුම් ගන්නකොට, ඒ මුල් අත්දැකීම රූපය දුර්වෙච්ච අවස්ථාවකයි අපි මේ රූපය ගැන අවබෝධය ලබන්නේ. ඔබ මේ වෙලාවේ ඇත්තට රූපයක් දකිනවා නම් ඒ රූපයේ තේරුම් ගන්න වර්තමානයේ නෙවෙයි, ඒක තේරුම් ගන්න විට ඇසත් රූපයක් නිරුද්ධ වෙලා, චක්කු විඥානයත් නිරුද්ධ වෙලා අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥානයි. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය අපි තේරුම් ගන්නේ, ඒක මුලින් පතිත වෙනවා කනට, ඒක සෝත විඥානය හට ගන්නවා. කන ශබ්දය සෝත විඥානය කියන මේ අවස්ථාව පසු කළ ගිහිල්ලා විපාක මට්ටමේ ස්කන්ධ පංචකයෙන් නිරුද්ධ වෙච්ච තැනකයි අපි මනෝ විඥාණයෙන් මේ ශබ්දේ තේරුම් ගන්නයි කියලා දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා අපි මුළු ලෝකයක් මේ අසුරු කරන්න තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානයක. නමුත් අවිද්‍යාසහගත ලෝකයට චක්කු විඥානය සැබෑ වෙලා තියෙනවා. සෝත විඥානය වර්තමාන දෙයක් විදිහට පේනවා. ගහන විඥානය මේ මොහොතේ දැනෙන දෙයක් විදිහට හිතෙන්නේ. කාය විඥානය මේ වෙලාව විස්පර්ශ කරන දෙයක් විදිහටයි අවිද්‍යාසහගත ලෝකයා කල්පනා කරන්නේ. නමුත් පින්නතුණ යථාර්ථය නෙවෙයි. යථාර්ථය තමයි මේ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච තැනක, මුල් අවස්ථාවේදී විපාක මට්ටම නිරුද්ධ වෙච්ච අවස්ථාවක, නැත්නම් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ආයතනයන්, නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර අරමුණු පහ නිරුද්ධ වෙච්ච තැනක, ඒ නිරුද්ධ වෙච්ච දේ අරබයා මන ආයතනයෙන් මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවයි ලෝකය කියලා කියන්නේ. ඒ මනෝ විඥාණයත් අහුත්වා සම්බුතං හොත්වා නබවිසති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම මේ වෙලාවෙම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි. ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියලා කියන්නේ මේ ඇති කල්ලි මේ තියෙනවා, මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වෙනවා කියන මේකයි. රූපාදී ස්කන්ධ පංචකය ඒ හේතු නිසා ඒ මොහොතේ හටගන්නවා, ඒ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. හැම මොහොතේම ජීවිතයට සිදවන මේක පින්නතුනි. යම්කිසි අවස්ථාවක තමා දකින රූපය කෙරෙහි හිත බැසගෙන තියෙනවා නම් තේරුම් ගන්න මේ අවස්ථාවේ තමා විද්‍යාවෙන් ඉන්නේ. මේ වෙලාවේ තමා මරුවාගේ පාලන තුල ඉන්නවා කියන කවංගව තේරුම් ගන්න. මෙන්න මේකෙන් දුර වෙන තමයි බුදුහාඳුරෝ අපට කම්මසකතා සම්මාදිටියත් ඉක්මවල ගිහිල්ලා ලෝකෝත්තර සම්මාදිටියේදී අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියන මේ සම්මාදිටිය ලබා දෙන මෙතෙන්ට. මෙන්න මේ සම්මාදිටියත් එක්ක අපි මේ රූපය තුළ හිත බැස නොගන්නා ලෙසත්, වැඩදියත් තියා තමන්ගේ අභ්‍යන්තරයෙන් මනස කෙරෙහිවත් හිත බැස නොගන්නාසේ සම්පූර්ණසේ ලෝකෙන් මිදෙන්නට මාර්ගය විවර කළා. අන්නේ මාර්ගය සඳහා මුලින්ම සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය පිළිබඳ අවබෝධයක් තියෙනට ඕන. ඒ සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු කෙනා මේ යථාර්ථය ඉක්මනට තේරුම් අරගෙන බාහිර රූපෙන් නිදහස් වෙලා මේ ජරා මරණ වලින් ඉක්මනට නිදහස් වෙන ඕන කියන අභ්‍යන්තර අභිප්‍රේරණයක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. අන්නේ එකට තමයි සැබෑ සම ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්නේ ශ්‍රද්ධාව තුල පිහිටලා මේ සම්මාදිටියත් එක යා ඉදිරියට යනකොට දැන් මේ ඔහු යන්නේ පටිසම්පාදයේ පිළිබඳ අවබෝධය සහිත සම්මාදිටිය සමගම. ඒ කියන්නේ බාහිර ලෝකයෙන් සම්පූර්ණ නිදහස් වෙන්න. අර මුලදී ඇතැම් විට මෛත්‍රී භාවනා වඩලා සිරු සත්වෝ සුවපත්වෙත්වා කියලා හෝ යම් සිතුවිල්ලක් තිබුණා නම් අන්න ඒ බාහිර ලෝකිනුත් නිදහස් වෙනටයි දැන් මේ තැනැත්තා ගමන් කරන්නේ. නැත්තම් අනුත්පාද නිරෝධිය සඳහායි මේ යන්නේ. බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියට සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන්න ලෝකෙන් නිදහස් වෙනටයි මොහු මේ යන්නේ. අන්න යන ගමනේදී මේ දැක්ම ඇති කරගෙන ඔහු සම්මා සංකල්පයේ භාවිත කරනවා. යහපත් සිතුවිල්ලෙන් නිතරම ඉන්නවා. ඔහු මෛත්‍රී භාන වැඩුවත් ඒ මෛත්‍රියෙන් සිත සමාධිමත් වෙන මොහොතක් පහසම හිතන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියන කාරණේ. කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි. දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවා විඥාන අනිත්‍යයි. කය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කය විඥාන අනිත්‍යයි. මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝවිඤ්ඤාණ අනිත්‍යයි. මෙන්න මේ සාදී ආයතන, රූපාදී අරමුණු, චක්කු විඤ්ඤාණ ආදී විඤ්ඤාණ මේ සියල්ලක්ම අහුත්වා සම්බුතං හුත්වා නබවිසති පෙරණුති බිහි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ අවබෝධය පසක් කරගන්න මේ අනිත්‍යය මෙනෙහි කරන්නයි ඔහු සමාධිමත් වන හැම මොහොතකම කාලය ගත කරන්නේ. මේ රූපයෙන් නිදහස් වෙන්න, පංචස්කන්ධයෙන් නිදහස් වෙන්න, නාම රූප වලින් නිදහස් වෙන්නටයි ඔහු දැන් මේ අනිත්‍ය වඩමින් කාලය ගත කරන්නේ. ඔව් සම්මා වාචා යහපත්ත්වයෙන් කතා කරන්නේ මේ අවබෝධය යන්නට උපකාරය සඳහායි. සම්මා කම්මන්ත ප්‍රාණඝාතදීන් වැළකෙන්නේ මෙන්න මේ ලෝකයේ නිර්මාණය නොවන විදියට අනුත්පාද නිරෝධය පසක් කරන්නේ දැන් ඔහු මේ සිල්වන්ත වෙන්නේ. සම්මා ආජීවයේ ඔහු රැකියාවක් කළත් ඔහු මාසික අන්තිමට පඩිය ගන්න විතරක් නෙවෙයි ඔහු රැකියාව කරන්නේ. දරුවන් පෝෂණය කරන්න විතරක් නෙවෙයි ඔහු රැකියාව කරන්නේ. ඔහු රැකියාව කරන්නේ මේ යුතුයකම් ටික කළා. මේ දහම තුල තමන්ගේ ජීවිතය ස්ථාවර කරගෙන ආරස්තංගික මාර්ගය තුල අඛණ්ඩව ගමන් කිරීම සඳහා උපකාරයක් සඳහා යොහු මේ සම්මා ආජීවය දැන් යෙදෙන්නේ. සම්මා වායාමයේ ඔහු හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අකුසල නිමෙදලා කුසල දිනු කරන්න උත්සාහ කරන්නේ මේ අවබෝධයට යන්නට. සම්මා සතිය ඔහු දැන් සතිමත් බව සතර සතිපට්ඨානය තුල අඛණ්ඩව ඉක්මන කෙනේ බවට පත් වෙනවා. කාය කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනාපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඔහු ඒ කායන මාවතලේ ලෙස දකින්නේ. ඒ කායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා, සත්‍යංගේ මානසික පරිසුද්ධාසිය සඳහා, ශෝක පරිද්දවාන සමතික්කමාය, ශෝක පරිද්දරයන්ගේ ඉක්මවීම සඳහා, දුක්ක දෝමනස්සනං අත්තංගමාය, දුක් දොමනස්සලින් දුර වෙන්නට, ඥාය සලිකමාය, ඥානෙ ලබන්නට, නිබ්බානස සච්චිකිරියාය, නිවන සාක්ෂාත් කරගන්නට ඒකයන මාවත ලෙස යදි දංචත්තාරෝ සතිපට්ඨාන කියපු විදියට මේ සතර සතිපට්ඨානය තුළ ජීවිතය රැකවරණය සලසා ගන්නවා. අන්‍ය සමාධිමත් වෙන සිතින් ඔහු සතිමත් වෙන සිතින් ඔහු සමාධිමත් කරගන්නවා. හිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිට තැම්පත් කරගන්නට දක්ෂ වෙනවා. ඒ සමාධිමත් වෙන සිතින් ඔහු සාමාන්‍ය ධ්‍යාන මට්ටම විතරක් නෙවෙයි ඔහුගේ ඉහළම බලාපොරොත්තුව සඳහා ඔහු සිතට සතිමත් බව විතරක් නෙවෙයි ඒ සතියටත් රැකවරණයක් වෙච්ච විමුක්තිය ලබන්නට ඔහු ප්‍රඥාව තුළ ජීවිතය පවත්වා ගන්නවා. ඒ තමයි සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථාභූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙන්න වෙන ඔහු බලන්නේ අනිත්‍යතාවය බලන්නේ. ඔහු මේ මුළු ලෝකයම අනිත්‍ය වශයෙන් දකිනවා. මොකද ලෝකය කියන්නේ ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානය, චක්කු සම්පස්ය ආදී ස්පර්ශ, රූප සංඥා ආදී සංඥාවන්, රූප සංචේතන ආදී චේතනා. මේ ස්කන්ධ පංචකයම විපාක මට්ටමේ ස්කන්ධ පංචකයෙන් නිරුද්ධ වෙලා මේ වෙලාවේ තියෙන්නේ කියලා ඒ නිරුද්ධ වෙච්ච ලෝකයේ අනිත්‍යතාවය දකිනවා. ඔහු ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දකිනකොට, දිවට රසයක් විඳිනකොට, සැරට පහසක් විඳිනකොට, සිතට සිතුවිල්ලක් එනකොට ඔහු දකින්නේ මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය මේ මොහොතේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය මා මේ වෙලාවේ සංඥා වේදනා විදියට මන ආයතනෙන් මේ දකින අවස්ථාවක් මේක. මේ නව කර්ම අවස්ථාව මේකත් හටගෙන නිරුද්ධ වෙනවා කියලා හු දකින්න දක්ෂ වෙනවා. ඒ දකින පමණට පින්නොත් දිනහුට මේ ඉදිරිපස්ස ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක්, ශුන්‍යතෝ ලෝකං අවික්ඛස්සෝ කියපු විදිහට ඔහු ශූන්‍ය වෙච්ච හිස් වෙච්ච ලෝකයක්සේ දකින්නේ. උදෙක් නැති දෙයක් විදිහටම නෙවෙයි ඔහු මේ හේතුඵල සම්බන්ධය දකිනවා. පරිසම්පාද සිද්ධාන්තය ඔහු දකිනකොට ඔහු බාහිර ලෝකයෙන් සම්පූර්ණම නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්නුතුනි, මෙන්න මේ විදිහට සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මාදිට්ඨිය පෙරටු කරගෙන යන මේ ආරස්ඨංගික මාර්ගය තුල කෙනෙක් හික්මනට දක්ෂුණොත්ින් ඒ පුද්ගලයාට තමයි නියම ශේසිතට පිළිසරණක් තියෙන කෙනෙක් බවට පත් වෙන්නේ. අර කලයට ආධාරකයක් තියෙනකොට කලෙ නොපෙරළී යන්නා වගේ සිතට මේ ආරස්ඨංගික මාර්ගය නැවත පිළිසරණ තියෙනකොට, ආධාරකයේ තියෙනකොට ඒ කෙනාගේ හිත පෙරළල යන්නේ නැහැ, දුගතියට හිත පෙරළෙන්නේ නැහැ, අකුසලයට හිත පෙරළෙන්නේ නැහැ, මනුස්ස ලෝකයෙන් පල්ලයට හිත පෙරළල යන්නේ නැහැ, සතිපට්ඨානෙන් හිත අහකට යන්නේ නැහැ, සමාධිමත් භවෙන් හිත අහකට යන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේ කිරේ ශ්‍රද්ධාවෙන් හිත බැහැරට යන්නේ නැහැ, කම්මසකතා සමාධිත්‍යයෙන් බැහැරට හිත යන්නේ නැහැ. ඔව්, හැම වෙලාවෙම කම්මසකතා සමාධිත්‍යයත් එකට වාසය කරනවා. ඔව්, හැම වෙලාවෙම සතිපට්ඨානයත් එක වාසය කරනවා. ඔව්, හැම වෙලාවෙම බුදුහාමුදුරු ගැන ශ්‍රද්ධාවෙන් බුදුගුණ වඩමින් මේ ගමන යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ තැනැත්තා හැම මොහොතකම අනිත්‍ය මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ ජීවිතයේ සතුට බවට පත් වෙන්නේ මේ ආරස්ඨංගික මාර්ගය තුල වාසය කිරීම. ඔහුට ආරස්ඨංගික මාර්ගයෙන් බැහැර වෙන මොහොතක් හැම මොහොතම හිතට අසහනයක් දෙන අවස්ථාවක් බවට පත් වෙනවා. ඔහු ඒකට කැමති නැහැ. ඔහු මේ දුෂ්කරව ලැබපු මේ ජීවිතය සහ අතිශය දුෂ්කරව ලැබපු මේ සම්බුද්ධ ශාසනය තමන්ගෙන් අහිමි වෙන්න කලින් හැකි තාක් දුරට මේ දහම තුල උපරිම ලෙස ධර්මය තුල වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි, අපි මේ ඊටාම වාසනාවන්ත අවස්ථාවක් ලැබුවේ කොයිතරම් බාහිර කරදර කම්කටොළු තිබුණත් අපට ධර්මය තුල නිවිල සැනසෙල වාසය කරන්න පුළුවන්. මුළු බාහිර ලෝකයක් දහමින් බැහැර වෙලා මානසික කම්කටොළු වලින් ඉන්න අවස්ථාවක අපට අපේ ජීවිතය තුල දහමින් රැකවරණයක් ලබාගෙන හිතට ආරක්ෂාවක් දෙන්න පුළුවන්, ශ්‍රද්ධාව තුල හිතට ආධාරයක් දෙන්න පුළුවන්, සතිමත් බව තුල හිතට පිහිටක් ලබා දෙන්න පුළුවන්, සම්මා සමාධිය තුල හිතට රැකවරණයක් ලබා දෙන්න පුළුවන්, ඒ වගේම අනිත සංඥා මෙනෙහි කිරීම තුල, විදර්ශනා වැඩීම තුල හිතට ආධාරකයක් ලබා දෙන්න පුළුවන්. පින්නතුනි, බාහිර අපි කොයිතරම් ලෝකයක් විශ්වාස කරත් ඒ හැම දිනෙකම කඩා බිඳ වැටෙන ලෝකමේ තියෙන්නේ. ඔබ දන්නවා වර්තමාන කාලේ කෙඩු දුක් හැදෙනකොට එක රටක ඉඳලා තවත් රටකට යනවා කියලා ඔබ කාලයක් ගියා. අහවල් රටේ ලෙඩ දුක් වැඩි වුණා, මං අහවල් රටේ යනවා කියලා ගියා. යනකොට ඒ රටේත් ලෙඩ දුක් වැඩි වුණා. ඇතැම් විට ඔබ ළඟ තියෙන සල්ලි ටික බැංකුවල දැම්මා. ඒ බැංකුවල දාන සල්ලි බැංකුවත් දැන් කඩා වැටෙන කාලය. ඒ වගේම ඔබ පුද්ගලයන් ගැන විශ්වාසය තිබුණා. ඒ පුද්ගලයාත් ලෙඩ වෙලා දුක් වලට පත් වෙන කාලය. ඔබේ ශරීරය ගැන ඔබ විශ්වාසය තිබ්බා. ඒ ශරීරය ටිකෙන් ටික මහලු වෙලා ලෙඩ වෙන කාලයක ඔබ මේ ඉන්නේ. පින්නතුනි, අන්න එවැනි ලෝකයක අපට සැබෑ පිළිසරණක් ගොඩනගා ගන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. අත දීපා භික්කවේ විහෙත තත් සරණානාඤ්ඤ සරණා. තමන්ට තමන් පිළිසරණක් වෙන්න. මෙන්න සිතට පිළිසරණක් වෙන්න. සිතට පිළිසරණ වෙනවා කියන්නේ ඒ සිත ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ උපරිම ලෙස පුහුණු කරන්න උත්සාහ කරන්න. ඔබ කරන සියලුම දේවල් සම්මාදිට්ඨිය යුක්තව ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගතව කරන්න උත්සාහ කරන්න. වචනයක් කතා කරත් ඒක සම්මා වාචාවට ඇතුළත් කරන්න බලන්න. දානයක් දුන්නත් ඔබ ඒක බලන අරසිංහ මාර්ගයේ කොටින්ට ඔබට ඇතුළත් කරන්න පුළුවන් කියලා. ඒක සම්මා සංකල්පයට යන්න පුළුවන්, සම්මා ආජීවයට යන්න පුළුවන්, සම්මා වායාමයේ මේ කරුණක් තුළ ඔබ ඒක කරන්න. ඔබ පින්කමක් කළත්, ඔබ වෙනත් යම් කිසි දෙයක් කළත්, යහපත් ජීවනෝපායක් ඔබ කළත්, යහපත් උත්සාහයක් කළත්, ඔබ සත්වඝාතනයෙන් වෙන් වෙලා හිටියත්, මේ හැම දෙයක්ම කොයි කාරණේ ආරසිංහ මාර්ගයේ කොයි අංගයටද ඇතුළත් වෙන්නේ කියලා නිතර නිතර මෙන්නුවණින් මෙනෙහි කරමින් ඒ දේ කරන්න දක්ෂුණොතින් සැබෑ ලෙසම අපිට මනසට සිතට රැකවරණයක් තියෙන අය බවට පත් වෙනවා. ඒ හිතට රැකවරණයක් අපට තියුණොත් පින්නතුනි, අපේ මේ ශරීරයේ කඩා බිඳගෙන වැටුණත්, ලෙඩ දුක් වලට පත් වුණත් අපට මානසික වශයෙන් රැකවරණයක් ආරක්ෂාවක් තියෙනවා. මේ මානසික රැකවරණය අපි නොදාගෙන තිබුණොත් පින්නතුනි, අපි කොයිතරම් නිරෝගීව හිටියත්, අවුරුදු 100ක් කිසිදු කරදරයක් නැතුව සුවපත්ව හිටියත්, කායිකව අපි මානසිකව අසරණයි පින්නතුනි. කොයි මොහොතේ අපේ මේ සුගතිය අහිමි වෙලා දුගතියට වැටෙද්ද නැහැ. කොයි මොහොතේ වෙනත් කෙනෙකුට අපේ මානසික සතුට පැහැර ගන්නට පුළුවන් ේද කියලා කියන්න බෑ. ඇයි අපි අපේ හිතට ආරක්ෂාවක් දාගත්තු නැති නිසා. නමුත් අපි මනසට සැබෑ ලෙස ආරක්ෂාවක් තබා ගත්තු තින් ආරස්නගික මාර්ගය තුල අපි වාසය කරවතින් එදාට පිනුතුනි බාහිර ලෝකෙම වෙනස් වුණත් බාහිර ලෝකෙම කැඩී බිඳලා ලෙඩ දුකටපත් වුණත් අපට අපේ ජීවිතය තුළ සුරක්ෂිතව වාසය කරන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අපට ධම්මදීපා භික්කවේ විහෙරද ධම්මසරණා නාඤ්ඤ සරණා කියලා දේශනා කළේ. එනිසා ඒක හතකින් අපි දන් දීලා ඒ දාණය සිහිපත් කරන චාගානුසුති භාවනා වඩමු. සිල්වන්ත වෙලා සිල් ගුණය සපුරමින් සීලානුසුති භාවනා වඩමු. සම්බුද්ධ පූජා පවත්තලා බුද්ධානුසුති භාවනා වඩමු. සාංගික දාන දීලා අපි සංඝානුසුති භාවනා වඩමු. දෙවියන්ට පින් දීලා දේවතානුසුති භාවනා වඩමු. මෛත්‍රී භාවනා පුහුණු කරමු. සතිමත් බව වඩමින් ආරසංග මාර්ගය තුල අඛණ්ඩව ගමන් කරමින් සිතට ඉහෙළම පිළිසරණ වෙච්ච විමුක්තිය සඳහා කාලය ගත කරමු. සිතට විමුක්තිය මිදීම ඇති වෙන්නේ ප්‍රඥාවෙන්, විදර්ශනාවෙන්, ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී මේ ජීවිත යථාර්ථය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් යලි යලිත් මෙනෙහි කිරීමෙනුයි අපට සැබෑ ලෙසම ජීවිතෙහි රැකවරණයක් ලැබෙන්නේ. අන්නේ රැකවරණයක් ලබා දීමට හේතු වන ආරියස්මනගික මාර්ගයයි අද අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ. භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා. මේ ආරියස්මනගික මාර්ගය ඍජු මාවත, සුගතියට සහ නිවනට තියෙන ඍජු මාවත ආරියස්මනගික මාර්ගය අභිහානාම සාදිසා. මේ ආරියස්මනගික මාර්ගෝස්සේ සකස් කරගන්න ජීවිතයේ දිසාවන් කිසිම පැත්තක් බියක් සැකක් නැහැ. හැම පැත්තෙම නිර්භය භාවයේ අභය දෙන මාවතක් බවට පත් වෙනවා, දිසමන බවට පත් වෙනවා. ඒ නිසා ආරසිංහ මාර්ගයේ කෙනෙක් පිළිපදිනවා නම් ඔහුට දුගතියට වැටේ කියලා බියක් නැහැ. ඔහුට මරු වසඟට යයි කියලා බියක් නැහැ. ඔහුට නිවනෙන් බැහැර වෙනවා කියලා බියක් නැහැ. ඔහු කුමන දේ කළත් ඔහු සුගතිය කරා යමින් ඉන්නේ. ඔහු කුමන කටයුත්ත කළත් ඔහු නිවන කරා පියවර තබමින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔහු අකමැති වුණත් ඔහු ගමන් කරන්නේ සුගතියට, ඔහු ගමන් කරන්නේ නිවනට. හැම මොහොතක්ම ඔහු නිවන සැනසෙන මාවතේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අද අප සාකච්ඡා කළේ සංයුතනිකායේ මහවග්ගයට අයිති මග්ග සංයුත්තේ එන කුම්භ කියන සූත්‍රය කලයක් උපමා කරගෙන ඒ කලයට ආධාරයක් තියෙනකොට කලය වැටෙන්නේ නැහැ. කලයට ආධාරයක් නැති වෙනකොට ඒ කලය පෙරලලා යනවා කියන උපමාව සඳහන් කරන සූත්‍රය කුම්භ සූත්‍රය අද අප සාකච්ඡා කළේ. එනිසා මේ සූත්‍රයෙන් ගත හැකි ආදර්ශය අපේ ජීවිතයටත් ආධාරකයක් ඇති කරගන්න, සිතට ආධාරකයක් දෙන්න නම්, සිතට පිළිසරණක් වෙන්නට නම් ආරියස්මනගික මාර්ගය තුළ සතිමත් බව, සමාධිය පුහුණු කරමින් ප්‍රඥාව දිනු කරගන්නට අපි අඛණ්ඩව උත්සාහ ගනිමු. ඉතින් මේ වර්ෂයේ ආරම්භ වෙච්ච අවස්ථාව අලුත් වර්ෂයකට පත් වෙච්ච මුල් අවස්ථාවේ පළවෙනි පොහොව දවසේ ඔබ විහාරස්ථානයේ සදහවත් දායක පින්තුන් විදියට මේ ආගමික වැඩසටහන් වලට සහභාගී වෙලා ඔබේ ජීවිතය දහමෙන් පෝෂණය කරගන්න අවස්ථාව පින්තුන හුඟා සතුටට පත් වෙන පුළුවන් ඔබ ඔබේ ජීවිතයට මේ දහම් ආලෝකයේ ලැබීම පිළිබඳව. ඉතින් අපට අපි ලැබපු ජීවිතයේ වටිනාම දේ තමයි සද්ධර්මය. අපේ දේශවන් වලින් අහන වටිනාම දේ තමයි සද්ධර්මයේ සවනානුත්තරය කියලා කියන්නේ. ඒ උතුම් සද්ධර්මයෙන් අපේ ජීවිත දිනෙන් පෝෂණය කරගනිමු. අපේ ළඟම ඥාතීන්ටත් මේ දහම් වර ප්‍රසාදය ලබා දෙමු. අපේ අනිත් හිතවතුන්ටත් මේ දහමට එන්නට උදව් කරමු. මතු පරපුරට මේ දහමට එන්නට දහම් ස්ථාවර කරලන්නට අපට කළ හැකි උපරිම යුතුකම වගකීම අපි ඉටු කරමු. මතු පරපුරට මේ දහම සුරක්ෂිත කරලන්නට. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් මේ උතුම් පින්කම් තුළින් ජනිත කරගත්තා වූ මේ උත්තම පුණ්‍ය ඵලය අපරමෙන් මියගේ ඥාති උදානුමෝදන් සුවපත් වෙත්වා. දෙවින්ටත් මේ පිනුතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා රැස්කරගත් මෙතුම් පුණ්‍යඵලයේ හේතුවෙන් ගෞරවනීය ලොකුහඳුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථාන වාසී ස්වාමීන් වහන්සේලාට ඔබ අප හැම දිනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා ජීවත් වන කාලයේ සතුටෙන් සැනසීමෙන් මේ ධර්මයේ රකින්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා ශෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්තැ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.